ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදේවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ දවසේ රැස්වෙච්ච පින්නතුන් ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමකටයි සහභාගී වන්නේ විශේෂයෙන්ම සමල් පුතුණුවන්ගේ උපන්දිනයට ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වන්නේ ඒ නිසා අපි හැම දිනෙකම එක වගේ ආශිර්වාද කරමු ඒ සමල් පුතුණුවන්ට නිරුක් නිරෝගී සම්පත්තිය සැපේ සුභම සුභ උපන්දිනක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු පින්තුනේ අපේ බෞද්ධයන් වශයෙන් මෙවැනි පින්කම් සිදු කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතයේ සතුට දිනු කර ගැනීම අපේ ජීවිතයේ සතුට ලබන්නට නොයෙක් දේවල් සිදු කරනවා අන්‍ය දේවල් අතරින් ප්‍රධානතම දේ හැටියට බුදුහාඳුර දේශනා කළේ සතිත්ත පරියෝ දපනන්ගේ විදියට අපේ හිත සංවර කර ගැනීම හිත පිරිසුදු කර ගැනීම අපේ සතුට සම්පූර්ණව රඳා පවතින්නේ අපි කොයිතරම් දුරට අපේ හිතේ තියෙන හිතට එන අකුසල විතරකයන්ගෙන් අපේ හිත පිරිසුදු කරගත්තාද කියන කාරණය මත අපේ හැට රූපයන් පේනකොට කන ශබ්දයක් අහනකොට සිතර සිතවිල්ලක් සිතනකොට කොයිතරම් දුරට අපට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත මුදවාගෙන ඉන්න පුළුවන්ද කියන කාරණිය මතයි සැබවින්ම අපේ සතුට තිරණයවන්නේ. ඒ සතුට තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. සන්තෘප්තිය පරමං දහං කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙකයි. සතුට තමයි කෙනෙකුගේ ජීවිතේ උතුම්ම ධනය විදිහට දේශනා කරන්නේ. අන්නේ සතුට ලබන මාර්ගයේදී ප්‍රධානතම කාරණයක් විදිහට බුදුහාමුදුරේ දේශනා කළේ භවනාව කියන කාරණය. සමත විදර්ශනා කියන භාවනාව. සමත භාවනාවෙන් කරන්නේ අපේ විතරලා තියෙන සිත එක කුසල අරමුණක දිගු වේලාවක් පවත්වා ගැනීම. අන්න එහෙම සිත සමතේට නැත්නම් එක කුසල අරමුණක දියුණු කරගත හැකි ප්‍රධාන භාවනා ක්‍රම 40ක් බුදුදහම තුළ දේශනා කළා තියෙනවා. සතර සතිපට්ඨානය පාදක කරගත්තෝ විශේෂයෙන්ම දස අසුබ දස කසින දස අනුස්සති සතර බ්‍රහ්ම විහරණ සතර ආරූප ආදී භාවනා ක්‍රම 40ක් බුදුදහම තුළ දේශනා කළා තියෙනවා. යතර විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. සියලු සත්ත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන මේ මෙත් සිටවිල්ල මෛත්‍රී චින්තනය අපට දිනකට වැඩි වාර ගණනක් හිතේ දිනු කරන්න පුළුවන් නම් ඒකින් අපේ හිත මුගා පිරිසිදු වෙනවා. හිතේ නකුසල විතරකියන්ගෙන් හිත මුදවාගෙන හිත එක දිගටම කුසලිය තුල පාත්තා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒ අතර බුද්ධහනුසුති භාවනාව බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම. උන්වහන්සේ සතර පිරුවා වූ පාරමිතා පිළිවඳව උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ තුල තිබුණු මහා කරුණාව, මහා ප්‍රඥාව ආදී මේ සම්බුදු ගුණ සිහිපත් කරන මොහොත අපේ හිතේ කුසල දිනන අවස්ථාවක්, හිතේ සතුට දිනන අවස්ථාවක්. ඉතින් අප යම් යම් ඇසුරු කරනකොට, යම් යම් දේවල් කරනකොට අපේ ජීවිතේ සතුට ලැබෙනවනේ. අන්නේ සතුට ලැබෙන දේවල් තමයි අපි නිතරම වැඩිපුර අපිට පේන සරසන්නේ. අපට ඥාතිවරයෙක් ගැන හිතනකොට හුඟක් සතුට ඇති වෙනවා නම් අන්නේ ඥාතිවරුගේ පින්තූර අපි ගෙදර තියාගන්නවා නේද? හැබැයි බැරි වෙලක් අමනාප වුණත් මොකද වෙන්නේ? මේ පින්තූර ටික හිමිසර අයින් කරනවා නේ. ඇතැමිට මේ පින්තූර අයිතිකාරයන්ට දෙනවා කියලා එනම් තියාගන්න කියලා. එතකොට බලන්න පින්තුනි අප මේ සතුට සඳහා කරන දේවල්. එතකොට අර මේ පුද්ගලයන් සතුට නැතුණාම අපි ඒකට කැමති නැහැ. අපි තව දුරටත් ඒකෙන් දුක් විඳින කැමති නැති නිසා අපි ඒකෙන් අයින් වෙනවා. ඒතල මෙන්න මේ අද අප ජීවිතය ඇසුරු කරන අය ඉන්නවා නම් ඒයගින් අපට යම්කිසි සතුටක් ලැබෙනවා ඒයගේ ගතිගුණ ගැන හිතනකොට. හැබැයි ගතිගුණ වෙනස් වුණා කියලා දැනගත්තු ගමන් අපේ තියෙන ප්‍රසාදය නැති වෙනවා. එතකොට මේ ලෝකේ යම්කිසි කෙනෙක් ගැන හිතලා අපට දීර්ඝකාලීනව සතුට පවත්වා ගන්න පුළුවන් නම් අන්න ඒ අතුරින් ප්‍රධානතම කෙනා කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට අන්නේ නිසා තමයි සදහැති පිනතුන් තමගේ නිවසේ නිතරම තමන්ට පේන ලස්සනම තැන බුදුරජාණන් වහන්සේගේ ලස්සන ප්‍රතිමාවක් හරි පින්තූරයක් හරි තියාගන්න. සමහර ලොකු ගෙවල් වල හැම කාමරේම බුද්ධ ප්‍රතිමා ගන්න තියාගන්නවා. පේන හැම පැත්තෙම බුද්ධ ප්‍රතිමාව පේන විදිහට ලස්සන ප්‍රතිමාවක් හැටියට තියාගන්නේ අන්නේ සිටිවිල පිටට. ඊළඟට අපේ ජීවිතයේ සතුට ලැබෙන දේවල් තමයි සංගරත්නය ගැන සිහිපත් කිරීම. සැරොත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ආදී මේ ස්වාමීන් වහන්සේලා ගැන සිතන අවස්ථා. එතකොට උන්වහන්සේලා කවදාවත් ආධ්‍යාත්මිකව පිරෙන්නේ නැහැ. මාර්ගඵල ලැබූ උත්තමයන් වහන්සේලා කිසිදාක ගුණයෙන් පිරෙන්නේ නැහැ. උන්වහන්සේලා දිනෙන් දින ගුණයෙන් දිනු වෙන උත්තමයන් වහන්සේලා. ඉතින් මේ සාසනීය ප්‍රධානම ස්වාමීන් වහන්සේලා තුන් නම තමයි සැරොත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, ඊළඟට මහා කාශ්‍යප හාමුදුරුවෝ. සැරොත් හාමුදුරුවෝ ප්‍රඥාවට අග්‍රයි. මුගලන් හාමුදුරුවෝ සමාධියට අභිඥාවන්ට අග්‍රයි. මහා කාශ්‍යප හාමුදුරුවෝ සීලයට අග්‍රයි. තොට මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව නියෝජනය කරපු ශ්‍රාවකයන් වහන්සේලා තුළින් මේ සාසනීය ප්‍රධානම ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා තුන්ම විදිහට සැලකන්නේ මෙන්න මේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ ඇතුළු අනුරුද්ධ හාමුදුරුවෝ ආදී ස්වාමීන් වහන්සේලා රාශියක් මේ සම්බුද්ධ ශාසනය සෝමාන කළා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා අපේ සිතේ කුසලයේ දිනු කරගන්නවා. ඒ නිසා අපේ සිතේ කුසලයේ සතුට දිනු කරගත හැකි සිටිය යුතු දේවල් අතරින් ප්‍රධානතම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන අවස්ථාව. ඒ වගේම අපේ සතුට දෙහිනටම දිනු කරගන්න තියෙන අවස්ථාවක් තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. එනිසා මෛත්‍රියත් බුදුගුණත් පුලුවන් තරම් ජීවිතේ දිනු කරගන්න උත්සාහ කරන්න. ඒක අපේ සිතේ සතුට දිනු වෙන හේතු වෙනවා. You know we do everything for inner peace, happiness. According to Buddhism, happiness depends on the purification of our mind. We do everything in the name of happiness. Happiness is the main purpose of everyone who was born in this world. Buddhism has explained the way how we can purify our mind. In one side, we can practice concentration meditation. Keeping our attention in the present moment, we reflect on positive thoughts in our mind. On the other side, we can reflect on impermanence, arising and ceasing of our body and mind. These are the meditation techniques that the Buddha has explained for our inner peace. Here, now, we are going to practice Buddha Anusati Bhavana, the contemplation of the qualities of the Blessed One. At the same time, we practice Metta Bhavana, loving-kindness meditation. Contemplating on the qualities of the Supreme Buddha, we wish that may all beings be well, happy and peaceful. For inner peace, happiness. Now, while we are going to practice very special meditation technique, which is Buddha Anusati Bhavana. Okay, please get ready for meditation, sitting meditation, guidance meditation, and you can maintain a very relaxed posture, sitting posture here. And this moment, we are going to recollect of the qualities of the Blessed One, the Supreme Buddha. At the same time, we wish that may all beings in the world be well, happy and peaceful. Please relax your body. Stretch your body. Please take a deep breath in. Hold a second. And breathe out slowly. Again, take a deep breath in. Hold a second, please. And breathe out slowly. And keep your mind in the present moment, keeping your attention around the nose or upper lip. Okay, please imagine a Buddha's very beautiful picture which is in front of you. Now, I am going to think about the supreme qualities of the Buddha. Buddha is the person who developed his mind to the maximum level with great compassion and wisdom. Now, I am thinking of his noble qualities. Bhagavato Arahaṁ Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Arahan, worthy, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Sammā Sambuddha Buddha Guna Tejena Sambe Santā Bhavantu Sukhetantā. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of the quality of the Buddha, Sammā Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Vidyācharana Sampanna Buddha Guna Tejena Sambe Santā Bhavantu Sukhetantā. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති විඥාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්ත්වයෝ සෝපත්ත්වා ශාන්තේ සෝයේ පත්ත්වා. By the power of the quality of the Supreme Buddha, Vijayacharan Sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්ත්වෝ සෝපත්ත්වා ශාන්ත සුවයක පත්ත්වා. By the power of the quality of the Supreme Buddha, Sugata will go on. May all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්ත්වයෝ සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. By the power of the quality of the Supreme Buddha, Lokavidu, Lord of the world, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛේතන්තා භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සෝපත්තේත්වා ශාන්ත සෝයෙට පත්තේත්වා By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarati, incomparable train of persons to be tamed. May all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Satta Deva Manussanam Buddha Guna Tejena සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාගතුන් වහන්සේ තුළ පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා ශාන්ත සෝයෙට පත්තේත්වා By the power of the quality of the Supreme Buddha, සද්ධා දේව මනුස්සානම්, the Supreme Teacher of deities and men, May all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාගතුන් වහන්සේ තුළ පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සෝපත්තේත්වා ශාන්ත සුවයට පත්තේත්වා By the power of the quality of the Supreme Buddha, enlighten. May all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Bhagavam Buddha Guna Tejena Sabde Santam Bhavantu Sukhetantam Sammasam Budhrajanan Vahansi Tulipavati භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සෝපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා By the power of the quality of the Supreme Buddha, Bhagavan, exalted, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Ananta Buddha Guna Tejena Sabde Santam Bhavantu Sukhetantam Sammasam Budhrajanana Vahanse Tulipavati අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සෝපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා මේ උතුම් බුදු ගුණ මෛත්‍රියෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල ඵල හේතුවෙන් සමල් වික්‍රමරත්න පුතණුවන් නිරුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා ශාන්ත සෝයටපත් වේවා නෙතසනසිල්ල බුදු හිමිරුව දැකීමය ගතසනසිල්ල බුදු හිමි හට වැඳීමය සනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු අදයි සදහවත් පාසනාවන්ත පින්තුනි අපේ හිත මොහතින් මොහත නොයෙක් විදිය අරමුණ කරා වේගෙන් ගමන් කරමින් තියෙන්නේ අන්නේ අරමුණ කරා දුවන හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් අපට පවත්වා ගන්න පුළුවන් නම් මේක තමයි අපේ දක්ෂතාවය කියන්නේ මේක තමයි අපේ කුසලතාවය අපේ සතුට අපේ ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ. ඉතින් අපිට බොහෝ විට හිතෙන්නේ යහල මිත්‍රාදීන් හුඟ දෙනෙක් සමග හුඟක් දේවල් බලමින් අහමින් කතා කරමින් ඉන්න එක තමයි සතුට කියලා නේද? හැබැයි අපි ජීවිතේ වැඩිපුර තනියමයි ඉන්නේ. තමන්ගේ සතුට තියෙන්නේ තමන් තනියම ඉන්න අවස්ථාවේ තමන් කොහොමද ඉන්නේ කියන කාරණිය මත. අනේ තනියම ඉන්න අවස්ථාවේදී තමන් වෙනත් කෙනෙක් මත යැපෙන්නේ නැත්නම් වෙනත් පුද්ගලයෙක් මත වෙනත් ඩිවයිස් එකක් මත වැඩ දෙයක් තියා ඉලෙක්ට්‍රිසිටි එක මතවත් විදුලිය මතවත් අපි යැපෙන්නේ නැත්නම් මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අපි බොහෝ විට තනියම ඉන්න කැමති. හැබැයි device එකක් එක්කයි. ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි නැත්නම් විදුලි බලේ නැත්නම් Wi-Fi නැත්නම් අපේ ජීවිතේ මහා කඩාවැටීමක්. නමුත් සැබෑ ආධ්‍යාත්මික ශක්තිය, සැබෑ දිනුව, සැබෑ සතුට කියන්නේ කොහොමද? අර බාහිර බඩමුට්ටු උපකරණ පාවිච්චි නොකර අපි තනියම හුදකලා වෙයි. වෙනත් දෙයකින් කියනවා නම් රාත්‍රී යාමයේදී හඳ පායපු යාමයකදී ගෙදරින් එළියට ඇවිල්ලා පරිසරයේ ඉඳගෙන ඒ පරිසරයේ විඳගන්න පුළුවන් නම් අපට අන්නේ මොහොත තුළ අපේ හිත කුසල අරමුණක පාසා ගන්න පුළුවන් නම් ඇත්තටම මේක තමයි වෙනතන අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. තවත් ආකාරකින් බලනකොට අපි ආනාපාන සතිය භාවනාව කරන මොහොතෙහි අන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකට හිත තියාගෙන අපට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපේ ඉහළම ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. පින්නුතුන අපේ ජීවිතයේ ළඩ දුකටපත් වුණාම අපි බොහොම අසරණ වෙනවා. අපි තනි වෙනවා. ඇතැම් විට අපේ දරුවෝ කොච්චර ඉගෙන ගත්ත අය වුණත් දරුවෝ වෛද්‍යවරු වුණත් දරුවන්ටවත් උදව් කරගන්න බෑ. ඇයි ඒ බෙහෙත් වලින් අපට සුවපත් භාවයක් ලැබෙන්නේ නැහැ? ඇතැම් විට තමන් වෛද්‍යවරයෙක් වුණත් නැත්තම් තමන් වෛද්‍ය දේවතුන්ගේ මහාචාර්යවරයෙක් වුණත් තමන්ට සංදේවන කරගන්න දෙන්නේ නැහැ. නමුත් අපේ හුස්ම ටිකේ වෙලාවයි අපිත් එක්ක ඉන්නවා. අනේ ආස්වාස ප්‍රස්වාස දෙකට අපට හිත කියන්න පුළුවන් නම් නැත්තම් ආනාපාන සති භාවනාව දිනු කළ තියෙනවා නම් අන්නේ ඒක තමයි අපේ සැබෑ දිනුව, සැබෑ සාර්ථකත්වය, සැබෑ සතුට බවට පත් වෙනවා. එනිසා ආනාපාන සතිය පුහුණු කළ තිබීම ජීවිතයේ මරණාසන්න මොහොත විතරක් නෙවෙයි. අපි නිරෝගී වෙන්න මේ ගත කරන දෛනික ජීවිතයේ අපේ ඉහළම ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ ආනාපාන සතිය තුළ නැත්නම් බ්‍රීතින් මෙඩිටේෂන් එකට කොච්චර මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි අපේ සමය දක්ෂතාවය කියලා කියන්නේ. අපි අපේ බුදුහාඳුරන්ට හුඟක් ගරු කරනවා නේද? බුදුහාඳුර අපි විශ්වාස කරනවා. බුදුහාඳුරන්ගේ ගෙදර තියෙන හොඳම තැන අපි වෙන් කරලා තියනවා නේද? අපේ ගෙදර වත්තේ තියෙන හොඳම දේවල් මල් ටික, ගෙඩි ටික, ආහාර ටික අපේ බුදුහාඳුරන්ට පූජා කරනවා නේ. එහෙනම් පේනතුනි අපි ඇත්තටම බුදුහාඳුරන්ට ආදරේ නම් බුදුහාඳුරන්ට ගරු කරනවා නම් උන්වහන්සේ විශ්වාස කරනවා නම් මෙන්න මේක විශ්වාස කරන්න ඕන. මොකද්ද? ඒ තමයි තමන්ගේ ජීවිතේ ඉන්න හොඳම මිතුරා මයින්ඩ්ෆුල්නස් එක නැත්නම් බ්‍රීදින් මෙඩිටේෂන් එක. ආස්වාස ප්‍රස්වාසයත් එක්ක සතිමත් බව පුහුණු කිරීම තමයි බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය. මේක අමතක කරනවා නම් කොහෙද කියලා තියාගන්න. අපසරණ ගියේ අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය සහ වසර 2500ක් මේ උතුම් සද්ධර්මයේ ඉතිරි කරගෙන ආපු, රැකගෙන ආපු, සුරක්ෂිත කරපු, පරපුරෙන් පරපුරට දායාද කරපු ඒ ආර්ය මහා සංඝරත්නයට අපි කරන ලොකුම ගෞරවය සැලකෙල්ල බුද්ධ පූජාව, සංඝ පූජාව වෙන මොකද්ද? ආනාපාන සතිය පුරුදු කිරීම. ඒ විතරක් නෙවෙයි අපේ අම්මට අපි හුඟක් ආදරෙන්නේ. ජීවිතේ දින කාලේ ආදරේ, මේ ගැන පස්සේ ආදරෙන්නේ. අන්නේ අම්මට තමන් ආදරේ නම් ඒ අම්මගෙන් ලැබිච්ච මේ සුසුම් පෙදට අපි සතිමත් බව එකතු කරන්න ඕන. ආනාපාන සතිය පුහුණු කරන්න ඕන. එහෙම ටිකක් අමාරුයි පින්නතුනි. මේක විභාගයක් පාස් කරනවා කියලා ලේසි නෑ. මේක ඩිග්‍රියක් ගන්නවා කියලා ලේසි නෑ. මේක මාස්ටර් ඩිග්‍රියක් ගන්න තරම් ඒ තරම්වත් ලේසි නෑ. මේක ડોක්ටරේට් එක ගන්න තරම් ලේසි නෑ. නැගිට හතර අමාරු. ડોක්ටරේට් එකක් ගත්ත කෙනෙකුට වුණත් විනාඩි 10ක් ඒක අරමුණකට හිත තියාගන්න කිව්වොත් ලේසිද ඒක? ඒක ලේසි නෑ කිව්වොත් ඒක සරල දෙයක් නෙවෙයි. නමුත් ඒ ලබන සතුට මේ ලෝකයේ සියලුම සම්පත් ලබන සතුටට වඩා ඉහළ සතුටක් මෙන්න මේ තුලින් අපට ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ සදහම් මාර්ගයේ තමයි පිළිතුරු බුදුහමර අපට දේශනා කළේ. ඒ නිසා අපි මේ අධ්‍යාපනය ලැබලා, ධන දාන්නය ලැබලා, දරුවෝ ලැබලා මේ හැම දෙයකින්ම අපි ලබන සතුට සාර්ථකත්වය අවසානයේදී ફોකස් කරන්න කොටෙන්ටද? සෝ සතෝ වාස සතිය සතෝ පස සතිය. ආස්වාස ප්‍රස්වාසයේ සිහියෙන් ගැනීම නැත්නම් ආනාපාන සතිය පුහුණු කිරීම. ඒ නිසා මේ කල්පයකට වරක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ නැවුම් අමිල වූ දහමෙහි අග්‍රතම ඵලය කියලා කියන්නේ හුදෙක් දානෙ දීම විතරක් නෙවෙයි, පොහොය සිල් සමාදන් වීම විතරක් නෙවෙයි, මෛත්‍රී භාවනා කිරීම විතරක් නෙවෙයි, මෙන්න මේ ආනාපාන සතිය සඳහා යොදන කාලය දින දින වැඩි කරගන්න. මේක පින්නතින අතිශය වැදගත් කාරණයක් මේක. ඒ නිසා මේ ආනාපාන සතිය පිළිබඳව බුදුදහමේ දේශනා කරපු දේශනා ටික ඔබ කියවුවොත් ඔබට පුදුම හිතේ. ඔබ මෙතෙක් කාලයක් ජීවිතේ කියවපු, අහපු, දැනගත්තු දේවල් සියල්ලටම වඩා වටිනාම දේ තියෙන්නේ බුදුදහමෙහි ආනාපාන සති භාවනාව තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම්, හතරක් වැඩෙනකොට හතක් දීන වෙනවා නම්, හතක් වඩනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න එවැනි ධර්මයක් තියෙනවා. When we practice one thing, the four things gradually develop. When these four things gradually develop, other seven factors gradually develop. When those seven factors gradually develop, the other two things gradually develop. ඒ මොකක්ද එකමද? ආනාපාන සතිය නැමැති එකම කාරණය දිනු වෙනකොට, දිනු කරනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්‍ය බොධිඥාන වැඩෙනවා. සතියේ ධම්ම වේදේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මෙන්න මේ බුදුදහමේ තියෙන අගනා මාණික්‍ය රත්න හත දිනු වෙනවා. මේ හත දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්තිය, knowledge and liberation we can achieve. දැනුම සහ නිරෝධය විමුක්තිය සාක්ෂාත් වෙනවා පත්‍යන. එනිසා පිරුණතනි අපි මේ අහන්නේ, අපි පිළිපදින්නේ, අපි සරණ ගිහිලා ඉන්නේ මේ ලෝකයේ මුළු කල්පයක් තුල පහළ වෙච්ච උතුම්ම පුද්ගලයා සරණ ගිහිල්ලා ඒ පුද්ගලයාගේ දර්ශනය අපි අතේ තියාගෙනයි මේ අපි ජීවිතයෙන් ගත කරන්න පිනතුනි. නමුත් අපි බොහෝ දෙනෙක් එකකින් ප්‍රයෝජන ගන්න ඒක අවසනාව. අර ලස්සන කතාවක් තියෙනවා. එක්තරා හිඟන්නේ ජීවිත කාලයම එක්තරා පෙට්ටියක් උඩ වාඩි වෙලා සිංහමණියදුව කියලා. පිරිත ගැවසින ස්ථානයක මිනිස්සේ යකඩ පෙට්ටියක් උඩ වාඩි වෙලා මුළු ජීවිත කාලයම කලේ සිංහමණිය දින එක. මේක නම් වසර ගාන ජීවත් වෙන වයසට ගිහින මරණයට පත් වුණා. මරණයට පත් වුණාට පස්සේ මිනිස්සු මේ මිනිස්සේගේ දේහය බොහොම දාන කළා. කළා ඉවර වෙන බැලුවර පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා. යකඩ පෙට්ටිය ගලවලා බැලුවා. බලනකොට මොකද තිබ්බේ? ඒ පෙට්ටිය පිරෙලා තිබ්බේ මැණික් වලින්. මැණික් පිරිච්ච පෙට්ටියක් උඩ වාඩි වෙලා තමයි මේ මිනිස්සේ ජීවිත කාලයක් මහිඟමන් යදුවේ. නමුත් යා දැනගෙන ඉඳලා නැහැ මේක මැණික් කියන බව. යා හිතලා තියෙන නිසා යකඩ පෙට්ටියක් කියලා හිතනවා වාඩි වෙන එකක් වань හින්දා ඒක උඩ වාඩි වෙලා මෙයා සිගමන් යදුවේ නැති. අර ටික පාවිච්චි කරන මුළු ජීවිතයක් මෙයාට ගොඩ දාගන්න තිබුණා. අපිත් පිනු තිනාන්නේ වගේ. මේ මහා මැණික් පෙට්ටියක් උඩ නැත්තම් උපතින් බෞද්ධයා කියන ඒ උපැන්න සාතිකයේ බෞද්ධ නාමය තියාගෙන අපි මුළු ජීවිත කාලයක් සිංහමන් යදිනවා. අපි වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙමින් සතුට බලාපොරොත්තු වෙමින් අපි බාහිර දේවල්ට යනවා. නමුත් මේ සතුට ලබන මහා නිධානය, මහා මැණික් පෙට්ටිය තමයි බුද්ධ වචනේ කියලා කියන්නේ. ඒ නිසා වෙනතුනි ඒ ධහම ඇසීම තමයි අපේ කන් දෙකේ මහාන තින වටිනාම දේ. ඉන්සයි ඒ ධහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව මේක. ඒක මොහොතක්වත් මගහර ගන්න එපා වෙනතුනි. ඒක මගහර ගැනීම තරම් අභාග්‍යයක් මේ කාලේ මේ මනස ලෝකෙ බලිතයට ඒ තරම් අභාග්‍යයක් ජීවිතේ නැහැ. එනිසා ඒ ධහම ප්‍රධාන වශයෙන් සීල සමාධි ප්‍රඥා සිල්වන්ත බවයි කරගෙන මෛත්‍රී භානා දින කරමින් විශේෂයෙන් ආනාපාන සතිය වඩන උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවයෙන් දිගාසිරි සම්පන්නසල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ස්වාමීන් වහන්සේලා සෙත්‍රිසයි ධනා කරමින් ඔබ හැම දිනාටම විශේෂයෙන්ම සමල් වික්‍රමරත්න පුතුණුවන්ට උපන් දිනයට අපි ආශිර්වාද කරමින් බුදුදම සංඝ කියන තෙරුවනේ ගුණ ප්‍රකාශ කෙරෙන පිළිත් දේශනා කරනවා. ඒ වගේම බුදුදහමේ සඳහන් වන මංගල කාරණා පිළිබඳව, මෛත්‍රිය පිළිබඳව, ඒ වගේම පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ආදී මේ උතුම් දහම් කරුණු සංජානන කරමින් මේ ස්වාමීන් වහන්සේලා සත්‍ය ක්‍රියාවන් කරනවා. ඒ උතුම් තෙරුවන් ගුණ බලයෙන්, සද්ධර්මයේ උතුම් ගුණානුභාව බලයෙන් පින්වත් ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් පිරිත් දේශනා ක්‍රමෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට උකන් දෙන්න මේ උතුම් පිරිත් දේශනාවේ අනිසංසයෙන් සමල් පුදුණුවන්ට ආශිර්වාද කරන අතරේදී ඒ වගේම ප්‍රේමා ආරච්චි මාතාව, සිතර මහත්මයාගේ දෑබර මෑණියන්, ඒ වගේම කුමාරි අක්කා, සිල්ව මෑණියන්, සිල්ව මහත්මයතුළු මේ හැම දෙනාටම, ඒ වගේම අනුලාවති මෑණියන්, රෝගාතුරෝ සිටිනේ මහත්මයතුළු ඒ හැම දෙනාටම නිරුක් නිරෝගී සම්පන්නිය ඉතිර ජීවනයේ සැනසේවා කියන පැතුමෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන විශ්වාසයෙන් ඊටම කන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්බුද්දංස. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති ස්වාගතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ පස්සිකෝ ඕපනයිකෝ පඤ්චන්තං වේදිතං වෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චන්තාරි පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. ඒතේන සංඛේ වංජේ පාතොත්වං රතනන්තයං. ඒතේන සංඛ වංජේන පාතු සම්රතනන්තයන් ඒතේන සච්ච වජ්ජේන පාතු සම්රතනන්තයන් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනී අනාථ පින්නේ කස්ස ආරාමේ අද කෝවඤ්ඤතරා දේවතා අභින්කන්තාය රන්තියා අභින්කන්ත කේවල කම්පඤ්ජේත වනං ඕභාසෙන් ස්වායේන භගවා තේනුපසංකමේ භගවන්තං අභිවාදෙන්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝසාදේ භගවන්තං ගාථාය අංජවාසී බහෝ දේවා මනුස්සාච මංගලානි ආකංකමානා සද්ධානං බ්‍රෝහි මංගල මුන්තමං අසේවනාච බාලානං පණ්ඩිතං පූජාච පූජනීයානම් ඒතං මංගල මුන්තමං පතිරෝපදේශ වාසෝච අත පුඤ්ඤතා අත්ථ සම්මා පනිදිත ඒතං මංගල මුන්තමං බාහු සංසංච විනයෝච සුසිංඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුන්තමං මාතා පිතෝ පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුන්තමං දානංච ඥාතකානංච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුන්තමං ආරති විරති පාපා මඤ්ඤපානාච සංයමෝ අප්පමාදෝච ඒතං මංගල මුන්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්ම ඒතං මංගල මුන්තමං පන්තේච සෝවචස්සතා සමනානංච කාලේන ධම්ම සාකච්ඡායේතං මංගල මුන්තමං තපෝච බ්‍රහ්මචරියංච නිබ්බාන සංචිකිරියාච ඒතං මංගල මුන්තමං පුද්ධස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අසෝකං විරජංකෙ ඒතං මංගල මුන්තමං ඒතාදිසානි කන්වාන සම්බද්ධමපරාජිතා සම්බන්ධ සන්තින් ගච්ඡන්ති තං තේ සංමංගල මුත්තමන්ති ඒතේන සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්බදා වජ්ජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං යානීද භූතානි සමාගතානි බොම්මානි නිවරන්තරෙක්කේ සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ච සොනන්තු තස්මාහි භූතානි සාමේත සම්දේ මෙත්තං කරෝත මානුසයා දිවාචරන්තෝ ච හරන්ති ඒ බලින් තස්මාහි නිරක්ඛත අම්පම යං කිංචි විත්තං ඉදවා පුරන්වා රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ පනීතං හේතේන සංජේන සුවන්ති හෝතු අයං විරාගං නමතං යදඤ්ඤදා සංඝේ මොනේ සමාහිතෝ නතේන ධම්මේන සමස්තේ ඉදම්පි ධම්මේ රතනං පනීතං හේතේන සුවන්ති හෝතු සෙට්ටෝ පරිවන්න ඒසුචින් සමාධිමානං පරිපඤ්ඤ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං හේතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතම්පසන්තා චන්තාරි යුගානි හන්තේ තේ දක්ඛිනෙය්‍යා සුගතං ස සාවකායේ තේ සුදෙන්නානි මහබ්බන ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු යේ සොම්පයුන්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පන්ති පන්තා අමතං විගයිහ ලණ්ඩා මුදා නිබ්බුදිං වඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ කතුම්මිවාතේ වියසම්පකම්පියෝ තතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙන්ච පන්සති ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සංචේන සුවන්ති හෝතු අරිය සංචානි විභාවයන්ති ගම්බීර සොදේශිතානි කිංචාපි දේවන්ති බුසම්පමන්තානතේ භවන්නට්ඨ මන්නාදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතාං සංකාය දෙට්ඨේ විචිකිච්ඡිතං ච සීලම්බ තන්වාපි අදන්ති කිංචි තතෝහ පායේ විච විප්පමුත්තෝ චචාවිඨානානි අභංගෝ කාතුම් ඉදම්පි සංඝේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතං ස පටිච්චාදාය අබම්බතා දෙට්ඨ පදං ස වුන්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යථා පුස්සිතංගේ ගිම්හාන පඨමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිර්වාණ ගාමින් පරමං ඉදම්පි බුද්දේ රතනං පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං ඉදම්පි බුද්දේ රතනං පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නති සම්භවං විරච්ඡති ආයතකේ බවස්මින් තේකේන බීජා අමිරුල් හිච්ඡන්දා නිර්වන්ති යතායම් පදීපෝ ඉදම් පිසංගේ රතනම් පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු නානීද භූතානි සමාගතානි බුම්මානි නිවහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි නිවහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි නිවහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං සුවන්ති හෝතු ඒතේන සච්ච වඤ්ජේන දුක්ඛාවෝප සමින්තු ඒතේන සච්ච වඤ්ජේන භයාවෝප සමින්තු ඒතේන සච්ච රෝගාවෝප සමින්තු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං සබ්බෝ වජෝජසෝ ජෝච සුවචෝ චන්ස මුදුවනති මානි සන්තුන්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලවක බුද්ධි සන්තේන්ද්‍රයෝච නිපකෝ අම්පගම්බෝ කුලේසු අනනු කින්දෝ නච කුන්දං කිංචේන මිඤ්ඤෝ පරේ උපවදෙයුං සොකිනෝ වාකේ මිනෝහන්තු සම්වේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේති පාන භූතන්තේ තාවරාවා අනවසේසා දීගාවායි මහන්තාවා මජ්ජිමාරස්ස දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සම්මේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරං නිකුන්දේත නාති මඤ්ඤේත කන්දිනං කංචී ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානි ආයුසායේක පුන්ත මනුරග්ගේ ඒවම්ති සම්බ භූතේසු මානසං අපරිමාණං මෙත්තං ච සම්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං දුද්ධං අදෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිච්ඡං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දිට්ඨින් ච අනුපගම්ම සීල වා සනේන සම්පන්නෝ කාමේසු විනීයගේතං නය ජාතු ගම්බසෙයං පුනරේති තේන සච්ච වංචේන සන්තිතේ හෝතු සම්බදායේතේන සච්ච වංචේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වංචේන ตุเตยยมังคลันทันทังคโรมหาวิโรเมตังคโรมหายัสโสสรณังคโรดีปังคโรยุทินเดโรคนดัญญาจันภามกโกมังคโลปุริสาสโบสุเมโน สุเมโนบี เรวโตรติวันเดโนโสดิโตกุณสัมปันโนอโนมดัสสีจนุตเตโมปดุโมโล กปัญโยโต นารโดวรสารติปดุมุนเตโรสันเตสารโรสุเมโดวัคเว ปุงกโร สุญาโตสัมเวโลกังโกปิยดันสีนราสโบอัตตดัญสีคารุณิโกดัมมดัญสีสินดันโตอัสโมโลเกทินโสวรเดสังวโรปุนโสวรเดสัมบุญโดวิปัสส ีจานุปโม สิกิสัมวะหิโตสันตาวิสโมสุขดายโกกะกุสันโดสันต มา โกนากัมโนรนัญญะโหคัสสะโพสิริสัมปันโนโกตโมสักขะพุงกะโวเตสัง สัจเจน ะสีลีนะขันติมินทะบะลีนะเจติปิทังอนุรักขันตุอารโกเกนะสุเกนะชาติสัมมิทิโยวิวัญญันตุ สัมปะโรโกวินัส มาเทบัตตันเทรายุสุขีดีกายุโคบาเวบาเวตุสัมเวมังกลังรักกันตุสัมเว เทวตา สัมเวบุญญานุบาเวนะสดาสันติบาลตุเตบาเวตุสัมเวมังกลังรักกันตุสัมเว เทวตา สัมเวดัมมานุบาเวนะสดาสันติบาลตุเตบาเวตุสัมเวมังกลังรักกันตุ สัมเวเทวตา สัมเวสังฆานุบาเวนะสดาสันติบาลตุเตนักขันธยักขะโบทานังปาภังกานิ วารณาปริสสัสสานุบาเวนะ ขันโตเตสัมุปัลลเวเดโววัสสตุ ปาลี สัสสะสัมปันติโหตุเจภิโตบะวะตุโลโกเจราญาบะวะตุดัมมิโกอาคาสัตตาเจ บุมมัตตา เดวานากามะหิณฑิกาปุญญังทังอนุโมท ิตวา จิรังรักขันตุศาสนังอาคาสัตตาเจบุมมัตตาเดวานากามะหิณฑิกา Yang tang anu moditwa Tirang rakkan tu desanam Akasattas bummatta Devanagam Punyang tang anu moditwa Tirang rakkan tu tang sadaOkay, Pinnatuni, ada මේ සිසිර මහත්මයාගේ දිමුතු නෝනගේ නිවසේ ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරපු අවස්ථාව. ඉතින් අවුරුදු පතාම මේ පින්තුන් මේ පින්කම ලස්සනට සංවිධානය කරනවා. ඒ වගේම තව බොහෝ දෙනෙකුට මේ පින්කමට සහභාගී වෙලා පින් කරගන්නට කුසල කරගන්නට අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒක ඉතාම වටිනා දෙයක්. ඉතින් මේ පින්තුන් හැම දිනෙකම දහමට කැමති දැහැමි ජීවිත ගත කරන පින්වතුන් විදියට ඔබට මෙවැනි කුසලයකට සම්බන්ධ වෙනට ලැබීම ඔබේ ජීවිත ලොකුම භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඉතින් සිතර මහත්මයා දිමුතුනෝනස් තමන්ගේ රැකිරක්ෂා කටයුතු දරුවන්ගේ කටයුතු සිදු කරන වගේම තමන් ඇසුරු කරන බොහෝ දෙනෙකුට තවත් පින්කම් කරන්නට අවස්ථාව ලබා දීලා එයත් පින්නට යොමු කරමින් කටයුතු කරනවා.ඒ තරක් නෙවෙයි විහාරස්ථාන ගානක දායකත්වයේ ධර්මයෙන් දානය පූජා කරමින් සාමින වහන්සේලාට ලොකෝ අනුග්‍රහයන් දක්වන පිනතුන්. ඉතින් මම හිතන්නේ මේ දෙන්න තමයි සමහර විට මේ ප්‍රදේශයෙන් පොහොසත්ම දෙන්නත් වෙන්න පුළුවන් සමාජාලය. පොහොසත්ම දෙන්න කියන්නේ තලෙත් වෙන හින්දම නෙවෙයි. පින්කම් කරන හැටි දිහා බැලුවාම, ශ්‍රද්ධාව තියෙන හැටි බැලුවාම වැඩිපුරම විහාරස්ථාන සංඛ්‍යාවක ස්වාමීන් වහන්සේලාගේ හෙද දෙනාගේ නින ආකාරය දිහා බැලුවාම ඒක ඉතාම පැහැදිලි. මේක තමයි පොහොසත්කම කියලා කියන්නේ. සල්ලි හුඟක් තියුණාට, ගේ හුඟක් ලොකු වුණාට, තමන් පාවිච්චි කරන වාහනේ හුඟක්ම වටින වාහනයක් වුණයි කියලා කෙනෙක් වටිනාකම වැඩි වෙන්නේ නැහැ. වටිනාකම වැඩි වෙන්නේ ඒක නා කරන පින්කම් අනුව, ඒක න ඇසුරු කරන පුද්ගලයන් අනුව. ඒක නා කොයිතරම් ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේලාගේ හෙද දෙනාගේ නිනවාද කියන කාරණය මත. ඉතින් ඒ අය කටයුතු කරන වගේම විශේෂයෙන් මේ දරුවන් දෙපළත් ඒ ආගමික කටයුතු වලට යොමු කරනවා. ඉතින් අපි දෙව්මිනු දුව තමයි හැම පන්සලකම වගේ පින්කම් කරනකොට ඉස්සරහම යන්නේ. ඉතින් හාමුදුරන්ට තමයි ඉස්සරහ යන්නේ දුව. ඉතින් බලන්න ඒක සුළුපටු පිනක්ද එකනේ. ඒකෙන්ම පේනවනේ මේ ඇත්තන්ගේ තියෙන කොච්චරද කියලා. ඉතින් ඒවා නිකන් ලැබෙන්නේ නැහැ නතුනේ. දැන් දෙව්මිනු කියන්නේ ඉතින් දෙවියන්ට මිනක් වගේ. දිවි ලෝකෙන් ආපු මැණිකක් වගේ ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරමින් බුදුරජාණන් වහන්සේට ගරු කරමින් පෙරහැරවල ඉස්සරහා ගිහිල්ලා බලන්න කොච්චර දැක්කම් සතුටදනේ කොච්චර ආශිර්වාදයක්ද. ඉතින් ඒ දරුවන් ඒ දේවල් යොමු කරලා මේ කටයුතු සිදු කිරීම ගැන අපි බෙහෙවින්ම මේ දෙපරට ආශිර්වාද කරනවා. තව තවත් මෙවැනි පින්කම් කරන්න ආශිර්වාද ලැබේවා. ඒ වගේම ඔබ මේ ජීවිතවල යම් ආදර්ශයක් ගන්නට ඕන. තම තමන් පින්කම් වගේම තමන්ගේ යහළු මිත්‍රාදී ඥාතීන් හැම දෙනෙක්ම ඒ පින්කමට යොමු කරන්නට ඕන. මේක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. ඉතින් මේ උතුම් පින්කම අද දින සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම මම හිතන්නේ බොහෝ කාලයක් මේ ගැන හිතලා සාකච්ඡා කරලා මේ පින්කම සංවිධානය කරන්න කටයුතු කළා. ඉතින් ඒ පින්කම බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඉතාම ලස්සනට මැනවින් සම්පූර්ණ කරපු අවස්ථාව. ඉතින් අවසාන වශයෙන් පුණ්‍ය ආනුමෝදනා කිරීමයි යෙදලා තියෙන්නේ. ඒ මියගේ ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීම කටයුතු සිදු කරන ලෙස අපි ඊටම ගෞරවයෙන් අපේ විසුද්ධි හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. කවුරු සාදු කාලයක් පවත්වන්න. ගෞරවනීය පුස්කොළේ ධම්මගරු පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩමවා වැඩ සිටින සියලු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේ අපි හැම දිනම බලාපොරොත්තු වන්නේ පුණ්‍යානුමෝදනාවන් කටයුතු සිදු කරන්නට සිසිර මහත්මා දිමුතුනෝන ඇතුළු මේ පවුලේ හැම දිනම දරුවන් කවුරුත් එකතු කරගෙන ඉතාම වටිනා උතුම් පින්කමක් ආශිර්වාදාත්මක පිරිසජ්ජහායනාවක් සිදු කරවාගෙන විශේෂයෙන්ම ආශිර්වාදයන් සිදු කරන්නට බලාපොරොත්තු වන සමාල් දෙවමිනි මේ දරුවන් දෙපළට ආශිර්වාදයන් සිදු කරන්නටත්, ඒ වගේම කුමාරි මහත්මියට ආශිර්වාදයන් සිදු කරන්නටත්, සිසිර මහත්මාගේ මෑණියන් වහන්සේට, ඒ වගේම අනුලාවති මෑණියන් වහන්සේට ආශිර්වාදයන් සිදු කරන්නටත් මේ උතුම් පින්කම සංවිධානය කරගන්න තිබුණා. ඉතින් දරුවන් දෙපළට දෙන්න පුළුවන් ඉහළම උතුම් ආශිර්වාදේ දෙමව්පියන් විදිහට මේ හැම දිනම මේ පිරිසත් එකතු කරගෙන අද මේ සවස් කාලේ මේ උතුම් ආශිර්වාදාත්මක පිරිසත් ජහනනාම තුලින් සිද්ධ කරන්නට ලැබුණා. ඉතින් දැන් මේ වෙලාවේ අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරමු. මේ හැම දිනම විහාරස්ථානයේ සිට ඉතාම ශ්‍රද්ධාවෙන් ධාතුන් වහන්සේලා තැන්පත් ආකරණු වහන්සේ තමන්ගේ නිවසට වැඩමවාගෙන පන්සෙන් සමාදන් වෙලා සම්බුද්ධ පූජාවන් පවත්වලා භාවනාවන් සිද්ධ කරලා ධර්මයෙන් ශ්‍රවණය කරලා උතුම් පිරිසජ්ජහායනාවන් සිද්ධ කරවාගෙන රැස් කරගත්ත සියලු පුණ්‍ය ශක්තියින් පළමුවෙන්ම මේ ගී ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද බලාපොරොත්තු වුණා මේ පරලෝසපත් වන්නට යෙදුණු රූපාහෙට්ටිආරච්චි මහත්මියටත්, පේද්‍රික් වික්‍රමරත්න මහත්මාටත් පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට, ඒ නම් සඳහන් කරන්නට යෙදුණු සියලු දෙනාමත්, ඔයත්තන් නමින් මිය ගිය සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඔයත්තන්ගේ සසර ගමන සුවපත් කරගනිත්වා. ඒ හැම දිනාම උතුම් නිවන් අවබෝධ කරගනිත්වා යන අදහසින් අපි කවුරුත් එක්ක ගාථාවන් කියමින් මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු විශේෂයෙන්ම ආශිර්වාදයන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන ඒ දරුවන් දෙපළට දෙවියෝ දෙවියන්ගේ ආශිර්වාදය සත්සා දෙත්වා විශේෂයෙන්ම අපි රැස් කරගත් සිළු පුණ්‍ය ශක්තිය සිළු දෙවියෝ අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයන් ඒ දරුවන් දෙපළට ඒ වගේම රෝගාතුරව සිටින මේ මෑණියන් වහන්සේ ඇතුළු සිළු දෙනාටම සත්සා දෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ කරගනිත්වා අදහසින් හැම දිනම දෙවියන්ට පින් අනුමෝදන් එතාවතාචයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එතාවතාචයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එතාවතාචයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා මෙලෙ වේලාවේ නැවත කෙටියෙන් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු අද අප මේ හැම දිනම එකතු වෙලා රැස් කරගන්න තදුන සිළු පුණ්‍ය ශක්තියින්ගේ ආනිසංස ආශිර්වාද බලයෙන් උපන්දිනයේ සමරන පුතණුවන්ට දියණියන්ට සුබ උපන්දිනයක්ම වේවා මේ දරුවන්ගේ ඉදිරි අනාගතය හැමතකින්ම යහපතක්ම වේවා ඒ වගේම ආශිර්වාදයන් සිදු කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් මේ පින්කම වෙනුවෙන් සම්බන්ධ වන සැපමිණි සියලු දෙනාටමත් නිදුක් භව වේවා නිරෝගී භව වේවා දිගාසිර සම්පත්තියම වේවා කියලා කවුරු සාදු අමිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතෝ